බුද්ධ වර්ෂයෙන් 2558 වසරේ විවාහාරික මාසයේ 5 දිනය 7 වෙනි මාසයේ 6 වෙනිදා ගෞරවනීය ස්වාමීන් වහන්ස කාරුණික සද්ධාවන්ත ප්‍රඥාවන්ත ඒ වගේම ගුණවන්ත පින්වතුනි පින්වතිය යනි අපි සියලු දෙනාම රැස්ව සිටින්නේ නිවන පරමාර්ථය කරගෙන සනසීම පරමාර්ථය කරගෙන දෙලව යහපත පිණිස පවතින ධර්මය අරමුණු කරගෙන තමයි අපි රැස් වෙලා සිටින්නේ. බොහෝ පන්සල් භාවනා මධ්‍යස්ථාන පසු කරගෙන මේ ස්ථානයට එන විශේෂ කාරණයක් තමයි ප්‍රත්‍යක්ෂ වූ ධර්මයකට අවකාශය සලසා දෙන නිසා. ඒ මිහිර ඒ රසය අන්තර්ජාලය ඔස්සේ නොයෙකුත් ආකාරයෙන් දේශනා එකිනෙකා අතර බෙදා හදා ගැනීමෙන් ශ්‍රවණය කරලා ඒ ලබන මානසික අත්දැකීම තුළ තමයි මේ සහභාගී වෙලා සිටින්නේ. එතෙන්ද සහභාගී වෙලා ඉන්න හැමෝම බොහොම ප්‍රබුද්ධ පිරිසක්, විවිධ ව්‍යාපාර ශේෂ්ත්‍රවල තනතුරවල සිටින අය. ඒත් අපි සත්‍ය ගවේෂණය කරනකොට මම පැවිද්දෙක්, මම ස්ත්‍රියක්, මම අහවල් කෙනා කියන අදහසින් මේක කරන්න බෑ. එනිසා තමන් මනසින් මේ ධර්ම ශාලාව ඇතුළතදී මේ සියලු දෙනාම එක හා සමාන වෙන්න කියනව නෙමෙයි, තමන් නිදහස් කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා ඔක්කොම සමානයි කියලා හිතන්න අවශ්‍ය නැහැ. අසමානයි සියලු මිනිස්සු. නමුත් අපි කිසිම ස්වභාවයකට, දෘෂ්ටියකට, සංකල්පයකට පත් නොවි තමා කෙරෙහි බොහොම මධ්‍යස්ත, බොහොම මැදහත්, කාරුණික අවධානයක් සහ පරේක්ෂණයක් තියෙන්න ඕන. ඒක තමන්ගේ අධ්‍යාත්මය තුල හදාගන්න. ඒක පිටට පෙන්වන්න අවශ්‍ය නැහැ. එහෙම සකසගෙන ධර්මය ගවේෂණය කරන්න. අපාතරින් මගහැරිච්ච දේ අපි ධම්මපදයේ සියලුම ගාථා පාඩම් කළා දන්නවා කියලා හිතනවා. ඒත් මේ හැම ගාථාවකම පහලින් සඳහන් වෙනෝ මේ ගාථාව ශ්‍රවණය කිරීමෙන් මේ මානවකයා, කුල පුත්‍රයා, බ්‍රාහ්මණයා සෝවාන්, සකුදාගාමි, අනාගාමි, අරිහත් කියන පළවලට පත් උනායි කියලා ඒකේ පහලින් සඳහන් කරලා තියෙනවා. නමුත් අපි හිතනවා මේ උඩින් වචනය කියලා, හා මම ඒ ගාථාව දන්නවා. ඒක හරි වැරදි සංකල්පයක්. ඒ ගාථාවේ මාත්‍රයක්වත් සුළු කොටසක්වත් අපි දන්නේ නැහැ. අපි දන්නේ ඒකේ පද ටිකයි, වචන ටිකයි විතරයි. ඒ නිසා අන්න ඒ පරේෂණ කාලය තමයි මේ කාලය භාවනාව. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් තෝරගන්න කියන්නේ බාහිර ලෝකයෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් තෝරගන්න කියලා කියන්නේ තමන්ගේ අධ්‍යාත්මික ලෝකයෙන්. තමන් සිටින්නේ කොතනද? මම කවුද? ඒකයි ප්‍රශ්නාර්ථය. ඔබට මේ ගමනේ තියෙන ප්‍රශ්නාර්ථය තමයි තමා සිටින්නේ කොතනද? මම කවුද? ආත්ම ගවේෂණය කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන්නේ ආත්ම ගවේෂණයෙන්. ඉන්ද්‍රිය දමනයෙන්. ඉන්ද්‍රියන් තියෙන්නේ තමන්ගේ ආත්මය තුළ, සමා තුළ. සමස්ත ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ නිරෝධය, නිදහස තමයි මේ නිවන සැනසීම කියලා අපි කතා කරන්නේ. අප අපගේ ඉන්ද්‍රියන් අතර අතරමන් වී සිටිනවා. ඒක මොන වගේද කාන්තාරයක කෙලවරක් හොයාගන්න බැරුව අතරමං වුණා වගේ. මහා සාගරයක් මැද ගොඩ බිමක් නොපෙනෙන සාගරයේ අතරමං වුණා වගේ. සැනසීම කියන එක කොහේද කියලා හොයාගන්න බෑ. නමුත් අපිට හිතෙන පරිදි, අපිට දැනෙන පරිදි අපි සැනසීමයි කියලා හිතෙන පැතිවලට අපි පීනගෙන යනවා. ඒ ගියාට ඒව හමු වෙලා නැහැ. අපි පසු කරන ලද කාලය තුල අපි විවිධ කොටස් සැනසීමයි කියලා හිතුවා. ඒ එකකවත් සැනසෙල්ල නැහැ. මමත් විවිධ ප්‍රතිකඩයන් වල සැනසීම ඇති කියලා හිතුණා. නමුත් ඒ කොටස් වලට ගිහිල්ලා බලනකොට, ඒ වගේම ප්‍රඥාවෙන් බලනකොට, එවැනි තත්වයන් වලට පත් වුන මිනිස්සුන්ගේ ජීවිත දිහා බලනකොට අපිට තේරුම් ගියා මේ කවුරුවත් කිසිම තන තත්වයක සැනසෙල්ලක් නැහැ කියලා. ඒ නිසා අපිට පිහිට කරගන්න සිද්ධ වුණා ධම්මං විනානත්ති සුඛානත්තා කියන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම දහම් පදය. ධර්මයේ ඇරෙන්න සැපයක් වෙන කොහෙවත් නැහැ. ධර්මයේ කියන්නේ කුමක්ද? සද්ධර්මය, තථාගත ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කියන්නේ තථාගත ධර්මය කියලා. බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන බොහොම ජනප්‍රිය විවාහාරයක් වුණේ දා තථාගතයන්න් වහන්සේ කියලා. කුමක්ද මේ තථාගත ධර්මය කියන්නේ? තථාගතයන්න් වහන්සේ කියන්නේ ඇති සැටි තත්ත්වාකාරය දකිනවා. කුමක්ද තත්ත්වාකාරය කියන්නේ? අපි හදාගත්ත, මවාගත්ත, සකසගත් ආකාරයන් වලින් තොරව බැලීම. දැන් අපේ ජීවිතේට විවිධ අරුත් දෙනවා. ඉතින් මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ භාවනා කරන්න ගියාම භාවනා වශයෙන් උත් විවිධ අරුත් දෙනවා. ජීවත් වෙන්න ගියාම පුජ්‍යලය වශයෙන් උත් විවිධ අරුත් දෙනවා. මේ අතරමං වුණු සත්වයාගේ ස්වභාවය විවිධාකාරයන් වලට අරුත් සපයලා මේ ජීවිතේ තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. විවිධ අරුත් සපේල ජීවිතේ තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අරුතක් කියන්නේ තමා විසින්, එහෙම නැත්නම් අන් අය විසින් තමන්ට ලබා දෙන යම්කිසි මනෝභාවයක්. මේ මනස කියන, මනෝ කියන වචනය තුලම තියෙන්නේ මවා ගන්නා ලද කියන අර්ථය. ඉතින් අපි සියලුම දෙනා මවාගෙන ඉන්නව මොනව ගැනද? අපි ගැන, මම ගැනනේ, අන් අය ගැන අපි මවාගෙන ඉන්නව. ජීවිතය ගැන මවාගෙන ඉන්නව. ආගම ධර්ම පිළිබඳව මවාගෙන ඉන්නව. රූප පිළිබඳව, ශබ්ද පිළිබඳව මවා ගන්නව. ඒ මවාගත්ත දේ තමයි මේ ඇහෙන්නේ. දැන් ඔබට මම ප්‍රංශ භාෂාවෙන් කතා කළොත් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව ඔබ මවාගෙන නැහැ මේ දේ. හින්දි භාෂාවෙන් කතා කළොත්, එහෙම නැත්නම් බුරුම භාෂාවෙන් හරි තායි භාෂාවෙන් හරි කතා කළොත් ඔක ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක මවාගෙන ඉන්න කෙනාට ඒක ඇහෙනවා. එහෙනම් අපි ඇසෙන් මවාගෙන ඉන්නෝ, කනින් මවාගෙන ඉන්නෝ, නාසයෙන් මවාගෙන ඉන්නෝ. සමහර අයට සුවඳයි යමක්. ඒ සුවඳම තව කෙනෙකුට හරි අප්‍රිය ගඳක්. ඉතින් බලන්න, නාසයෙන් මවාගෙන ඉන්නවා, දිවෙන් මවාගෙන ඉන්නවා. කෙනෙකුට ඉතාම රසවත් ආහාරය, තව කෙනෙකුට හරිම අප්‍රිය ආහාරයක්. සමහර අයට සීනි වගේ දේ පැණි රස වුණත් අප්‍රියයි ඉන්නවා. ඉතින් මේ මවාගත්ත විදිය මනසින් මවාගෙන ඉන්නෝ. සමස්ත ලෝකයම මවාගත්ත ලෝකයක්. තමා විසින්ම පිටපත ලියනවා, තමා විසින්ම අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කරගන්නවා. මොනවද චිත්‍රපටිය? ඊට පස්සේ තමන්ම අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කරගතපු චිත්‍රපටිය තමන්ම බලබලා ඉන්නවා. ඊට පස්සේ තවත් මදිනම් අනිත් අයටත් ඒ චිත්‍රපටිය ගැන කියනවා. අනිත් අය චිත්‍රපටි හදාගෙන ඉන්නවා. හැමෝගෙම ළඟ මේ මනෝභාවයේ චිත්‍රපටිය නිෂ්පාදනයේ තියෙනවා. ඒක අපිට තථාගත තත්ත්වයේ පේන්නේ නැහැ. තථාගත තත්ත්වය මොකද්ද? සමහර අය හිතනවා මේ තථාගත තත්ත්වය කියන්නේ මේ ශරීරේ මේ අසුබය කියලා. එහෙම නැත්තම් ලස්සනයි කියලා. එහෙම නැත්තම් ධනාත්මක සංවාදය කියලා. එහෙම නැත්තම් ඍණාත්මක සංවාදය කියලා. එහෙම නැත්තම් අපි ඔක්කොම මැරෙනවා, අපි කුණු වෙනවා කියලා හිතනවා. ජීවිතයේ යථාර්ථය කියන්නේ ඒක කියලා. ඒක යථාර්ථයක් හැටියට මට පේන්නේ නැහැ. ඒක උඩාර්ථයමයි. මොකද පේන දෙයක් උඩින් තියෙන දෙයක්, මතු පිටින් තියෙන දෙයක්. යථාර්ථය කියන්නේ මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත දර්ශණයට එහා ගිය දෙයක්. බුදුරජාණන් වහන්සේ සුවාගත්ත යථාර්ථය ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්මයට එහා ගිය දෙයක්. ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ ධර්මයක්. ඉන්ද්‍රියන් සාපේක්ෂිත ධර්ම නෙමෙයි. දැන් අපිට ලේ පේනවා, ඇට තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, මේකේ පිළිකුල පේනවා, මරිච්ච මිනිස්සු පේනවා, ලස්සන මිනිස්සු පේනවා, අවලස්සන මිනිස්සු පේනවා, හොඳ දේවල්, නරක දේවල්, ප්‍රිය දේවල්, අප්‍රිය දේවල් පේනවා. ඒ එකක්වත් යථාර්ථය නෙමෙයි. මේ ලෝකේ අපිට පේන ටික ඇසේම සුභවාදී අන්තය හා සුභවාදී අන්තය. ඉතාම සරලයි. ඉතින් අපි හිතනවා අසුභවාදී අන්තය ජීවිතේ යථාර්ථය කියලා. නෑ, අසුභවාදී අන්තයේ ජීවිතේ යථාර්ථය නෝයි. සුභවාදී අන්තයේ ජීවිතේ යථාර්ථයයි කියලා, පරමාර්ථයයි කියලා. එයත් පරමාර්ථය නෙමෙයි. ඉතින් මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥානයෙන්, ලෞකික ඥානයෙන් ලෝකේ තේරුම් ගන්න ගියාම එයා මුලා වෙනවා. නිවැරදි ලෙස ගොඩ බිමක් තියෙන දිශාවට තමන්ට පීනගෙන යන්න බැරි වෙනවා. මේ ලෝකයෙන් එතර වෙන්න බුද්ධියක් ඥානයක් සාමාන්‍ය සත්වයාට පහළ වෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුව මතක් කරනවා දවසක් ස්වාමීනි 150ක් කල්යාණ මිත්‍රත්වයේ උදව් වෙනව නේද නිවන් දකින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ ආනන්ද 100%ක්ම කල්යාණ මිත්‍රත්වය අවශ්‍යයි. නැත්තම් බෑ. ඇයි? තනිව මේ ලෝකයේ ඉන්ද්‍රිය විෂය ඉක්මවන්නේ මුලින්ම තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. තනිව සොයන් ඥානයෙන් ඉන් පසුව සියලු දෙනාම ඒ අත්තල නොසිඳ අවබෝධඥානයෙන් එකිනෙකාට පැවරුවොත් පමණයි මේ ශාසනය නොසිඳ පවත්නේ. එහෙම නැතුව මේක කටපාඩමකින්, ගාථාවකින් කොයි බහරි තිබුණට අවබෝධ කරගන්න බැහැ. ගාතාවක් කියවන්නේ අපි අපේ ඉන්ද්‍රිය දැනුමට සාපේක්ෂිතව. ඉන්ද්‍රිය සංකල්පමය ප්‍රමාණය තමයි අවදි වෙන්නේ. දැන් ලදරු පාසලේදී ධම්පද ගාතාවක් කියනකොට එහි අරුත එකක්, උසස් පෙළේදී කියනකොට ඒ ධම්පදේ ගාතාව අරුත තව එකක්, විශාරදයක් වෙලා පරිණත වෙලා ඒ ගාතාව කියනකොට බලනකොට අරුත තව එකක්. එහෙමනම් පුජ්‍යල ඥානයට සාපේක්ෂිතව තමයි අපිට මේ සූත්‍ර ගාථා පව හැඟෙන්නේ දැනෙන්නේ. යාගේ තියෙන ඥානමේ දියුණුවට අනුකූලව, අනුගතව. එහෙමනම් අපිට මේ අක්ෂරවලට, පදවලට සීමා කරලා ලෝකේ තේරුම් ගන්නත් බෑ. ඒ නිසා තමයි කල්යාණ මිත්‍රත්වයක් වැදගත්. ප්‍රත්‍යක්ෂ වූ කෙනෙකුගේ අනුශාසනය මේ මහා පොළොවේ වටින්නේ එකයි. එහෙම නැත්නම් ලේයට පස් නහර දිය වෙනකන් ගසක් මුලක වාඩි වෙලා මට මේ ජීවිතේ පා සත්‍ය අවබෝධ වේවා කියලා හිතියට කවමදාකවත් අවබෝධ වෙන්නේ නැහැ. මේසු සිය දිවිහානි කරගන්නවා. කෝ ජීවිතේ පා වෙලා, ඔක්කොම පා වෙලා කෝ සත්‍ය අවබෝධ වෙනවද? වෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රත්වයේ විසින් ලබා දෙනවා උපදේශය, ලිපිනිය, නිර්වාණ ගුණයේ තියෙන ස්වභාවය, ලක්ෂණය කියාපානවා. ඒ කියාපානකොට බොහෝම හේමින් සංයමයකින් ඒ ධර්මය ග්‍රහණය කරගන්න ඕන. අර තමන්ගේ පරණ ශෛලයට බුද්ධියට ඒ විදිහට ග්‍රහණය කරගන්න ගියොත් මේක ග්‍රහණය කරන්න බෑ. අපිට තියෙන්නේ කොස් කිව්වහම අඳුරන්න ගන්න, දෙල් කිව්වහම පොල් කිව්වහම අඳුන ගන්න. ඒව බරයි රසයි ගුණයි ලොකුවට දිනනනේ අහු වෙනවා. නමුත් මේ නිර්වාණය කියන ධර්මයේ කියලා කියන්නේ අස්ලොන් ගහක් හතකට පළල අමාවක දවසක ඊතලයකින් ඒ දෙපළු වන්නට විදිනවා වගේ වැඩක්. එහෙමනම් කොහොමද සූක්ෂම ධර්මය? දැන් ඔබ දැකලා තියෙනවා දස්ලොම් හරිම සියුම් ලොම් ගහක්. ඒ ලොම් ගහක් හතකට පැලුවාම කොච්චර සියුම් වේද? ඇසට දකින්නත් අපහසු තත්වයක තියෙන. ඒක අමාවක දවසක ඈතින් තිබ්බොත් පේන්නෙම නැතිනවා. ඊතලයකින් දෙපළු වෙන්න විදින්න නම් ඊතලයේ තුඩ ඊටත් වඩා සියුම් විය යුතුයි. ඒක කරන්න බැරි අපහසු කාර්යයක්. එවනම් මේ පුජ්‍යලත්වයට කරන්න බැරි කාරණයක් බවත් බොහොම සූක්ෂම ධර්මතාවයක් බවත් පැහැදිලි කරන්නට ගෙනහැර දක්වූ උදාහරණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ. ඒ අනුකූලව අපි බලන්න ඕන. බොහොම සංයමයෙන් බලන්න. ඉදිකට්ටම්බෙම්ට වැටුනහම ඒක අහුල ගන්න බලනවා වගේ බොහොම හෙමින් ධර්මයේ දෙස බලන්න ඕන. අහුම්කන් දෙන්න ඕන. වඩා වැදගත් වෙන්නේ තමන්ගේ නිදහස් සිතයි ඥානයයි. මේ ගමන නොයෙකුත් මලු කරේ තියාගෙන යන්න බෑ. බර බිමින් තියන්න ඕන. බර බිමින් තියන්න ඕන. පැවිද්දා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ශාසන ගමන යන කෙනෙක්. කුරුල්ලෝ කියලා කියන්නේ බර උසුලගෙන යන්නේ. ඒගොල්ලෝ බර බිමින් තියලා පියාපත් බරෙන් විතරක් පියාසර කරනවා. ඔබත් ඔබ පමණක් වෙන්න, මම පමණක් වෙන්න මේ මොහොතේ. ඇයි එහෙම කියන්නේ? ඔබ තුල මොනතරම් දේවල් ඔය ඔළුවේ තියෙනවද? ඔබ පමණක් නෙමෙයි, මම පමණක් නෙමෙයි. දෘෂ්ටි වශයෙන්, සංකල්ප වශයෙන් මේ අධ්‍යාත්මිකව පවතින මේ පීඩනය ත වෛර කළාට මේක ඉවත් කරන්න බෑ. ඒ වගේම දයාව පෑවටත් මේක ඉවත් කරන්න බෑ. උපේක්ෂාව පාල මේක ඉවත් කරන්නත් බෑ. කෙනෙකු අකාලිකත්වයේ කියන එක කැඳව ගන්න ඕන. ඒක තමයි ආලෝකය. දැන් ඔබ කැඳවාගෙන තියෙන්නේ අකාලිකත්වය නෙමෙයි, කාලය. කාලයේ ධර්මයේ තමයි ඔබ කැඳවාගෙන තියෙන්නේ. කාලයේ ධර්ම කැඳවා ගත්ත නිසා නිතරම අතීත කාලයට යනු, නිතරම අනාගත කාලයට යනු, නිතරම වර්තමාන කාලයේ කටයුතු කරනවා. ඔබට බැරිද මේ කාලත්‍රයෙන් එහා වූ ධර්මය කැඳව ගන්න? එහෙම දෙයක් මට තේරෙන්නේ නැහනේ. ඔබ තේරෙන දේවල් පමණද ජීවිතේ සොයන්නේ? ඔබට බැරිද අකාලිකත්වය විඳගන්න? නෑ, ඉතින් මට විඳගන්න පුළුවන් රූපයි, ශබ්දයි, ගන්ධයි, රසයි, ස්පර්ශයි හා මනෝභාවයන් පමණයි. ඊට එහා දෙයක්? ඊට එහා දෙයක් බෑනේ. ඊට එහා දෙයක් තියෙනවා. ඔබේ ඇස්වලට දකින්න පුළුවන් අන්ධකාරයයි ආලෝකයයි පමණද? ඇයි ඊට එහා දෙයක් නැද්ද? ඔබ ජීවිතේ හැමදාම ජීවත් විය යුත්තේ දහවලහා රාත්‍රියේ පමණයිද? ඇයි එපිට එයින් එපිට ලෝකයක් නැද්ද? ඒ නිහඬියාව අන කරලා ඇති කරගත්ත දෙයක් නෙමෙයි. වීරිය පමුණුවලා ඇති කරගත්ත දෙයක් නෙමෙයි. බයට බියට වෙච්ච දෙයක්ත් නෙමෙයි. තථාගතත්වයේ අසිරිය නිරෝධ මාර්ගයක තියෙන අසිරිය ස්වභාවයෙන්ම නිසල වීම, සංසුන් වීම. ඒ තාම මනහරයි. මේ ලෝකයේ තියෙන ඉහළම ආස්වාදනීයත්වය ඒ ධර්මයේ තියෙනවා. ද්වේෂසිත පිච්චෙනෝ, රාගසිත පිච්චෙනෝ, මෝහසිත පිච්චෙනෝ. මේ ලෝකෝත්තර සිත සිසිලසයි. ඒ නිසා නිවන කියන වචනේහි කතා කරන. එහි දෙවීම් නැහැ, ගිනි ගැනීම් නැහැ. ඇයි? ඇසට බැසගෙන නැහැ. ඇස නිරෝධ වෙලා, එහෙම නැත්තම් ඇසින් නික්මෙලා. කනට බැසගෙන නැහැ, කනින් නික්මෙලා. අපි සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හැටියට මේක කියලා දුන්නොත් අපි මේවා සම්බන්ධ කරලා තියෙන්නේ, ප්ලග් කරලා තියෙන්නේ ඇසට. අපි එතනින් ඒ ගලවනෝ එක. ඊට පස්සේ කනට සම්බන්ධ කරලා තියෙන්නේ සවුන්ඩ්, ඒකත් අපි ගලවනෝ වයර් එක. නාසයට සම්බන්ධ කරලා තියෙන්නේ, ඒකනොත් අපි වයර් එක ගලවනෝ. දිවට සම්බන්ධ කරලා තියෙන්නේ, එතනොත් අපි වයර් එක ගලවනෝ. කයට සම්බන්ධ කරලා තියෙන්නේ, ඒ වයර් එකත් අපි ගලවනෝ. සිතට සම්බන්ධ කරලා තියෙන්නේ, ඒක තමයි හાર્ඩ් ඩිස්ක් එක හැටියට වැඩ කරන්නේ. ඒකත් අපි ගලවනවා. දැන් කොහොමද කම්පියුටරේ වැඩේ? කම්පියුටරේ තියෙනවනේ මොනිටර් එකෙන් ඔන්න රූප. ඊට පස්සේ ස්පීකර් දෙකෙන් සවුන්ඩ් දෙනවා. එයාට තාම ගඳ සුවඳ හොයාගන්න බෑ. රස හොයාගන්නත් බෑ. හැබැයි ස්පර්ශ කළාම ඒ විදිහට වැඩ කරන ස්වභාවයක් තියෙනවා. අපි ඇති කරන නිර්මාණයක කරගන්න පුළුවන්. එයාට තනියෙන් නිර්මාණ කරගැනීමේ හැකියාව අඩුයි. යම් යම් දේවල් තනියෙන් නිර්මාණය කරගන්නත් පුළුවන්. ඔටෝ අප්ඩේට් තියෙනවනේ. නමුත් යම් උදාහරණයක් ගන්න පුළුවන්. මොකද වෙන්නේ? අර වයර් සම්බන්ධතාවයකින් එකකින් එකකින් එක අපි ගැලවුවාම ඒක කලබලයක් නැති සංසුන් තැනක් බවට පත් වෙනවා. අපිම දැවෙන තැන්වලට අපේ මනස යොමු කරගෙන, ඇස යොමු කරගෙන, කන යොමු කරගෙන දැවෙන්නේ, පිච්චෙන්නේ, නොමග යන්නේ, පීඩාවට පත්වන්නේ. අපිමයි අපේ අපාය හදාගන්නෙත්, අපිමයි අපේ දිව්‍ය ලෝකෙ හදාගන්නෙත්, නිවන හදාගන්නෙත්. ඒ නිසා තාහි අත්තනෝනාතෝ, තමාට තමන් පිහිටයි. ඔබ කැමති වෙන්න ඔබ රුචිකත්වය දක්වන මානසිකත්වය ගොඩනගා ගන්න. ඔබ කවුරුත් කැමති සැප විඳින්න, මේ තියෙන්නේ පින්නතුනේ සැප මාර්ගය. රජවරු හොඳට සැප වින්දා. සැප වින්දාම ඒවා හරි දුකයි කියලා පස්සේ තේරුණා. කවුරු කිව්වත් සිද්ධාර්ථ කුමාරයා සැප අත්හැරලා වනගත වුණයි කියලා මම නම් කියන්නේ නැහැ ඒක. මම කියන්නේ දුක අත්හැරලා වනගත වුණයි කියලා. මොකද හේතුව? ඔය සැප වින්දේ නැති කට්ටිය තමයි ඔබ කියන්නේ. රජගෙවල් වල හිර වෙලා, මේ නාටිකාව අංගනාව අතර හිර වෙලා, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සැප කොහෙන්ද? ඈ, මේ ආහාර පාන වල සැප කොහෙන්ද? මහා දුක් ගොඩක් තියෙන්නේ, මහා පීඩාවක් තියෙන්නේ. ඒ නිසා තමයි මේ රජුන්ගේ, සිටුවරුන්ගේ ප්‍රබුද්ධයන්ගේ ධර්මයේ බවට පත් වෙන්නේ. ඔවුන්ට ආතතියක් නැහැ මේ ලෝකයේ තියෙන ඉහළ සැප සම්පත් කියලා දේවල් කෙරෙහි. ඒකට හේතුව ඔවුන් ඒක විඳලා තියෙනවා. විඳලා නම් ඒ විඳින තුල ප්‍රඥාව තිබුණා නම් එහි තියෙන දුකද සැපද කියන එක අත්විඳිනවා. නිස්සාරත්වය අත්විඳිනවා. නිස්සාරත්වය අත්විඳිනකොටම තමන්ට සැබෑ වූ සැපය සොයා ගැනීමේ අවශ්‍යතාවය හට ගන්නවා. එවිට තමයි මේ මානසික ගුණය හොයන්නේ. දැන් අපි ගත්තොත් ඉන්දියානු යෝගී භාවනා ක්‍රමවේදවල ධ්‍යාන තල තියෙනවා. ඒ ධ්‍යානවල තියෙන්නේ සම්මතයක් මුල් කරගෙන මනෝභාවයක් ගොඩනගා ගන්නවා දිගටම. එතකොට නිවන කියන්නේ මනෝභාවයක්ද? නිවන කියන්නේ මනෝභාවයක් නෙමෙයි. නිවම්මග ගොඩනගන්නේ රූප උපාදානයකින් නොවේ. සංඥා උපාදානයකින් නොවේ. නමුත් සමත යෝග භාවනාවල් තියෙන්නේ ගොඩනගන්නේ රූප උපාදානයකින්, සංඥා උපාදානයකින්. ඒ නිසා ඒවයි ගොඩනගන්නේ මනෝභාවයක්. ඒවයි බ්‍රහ්මතල දිව්‍යමය තලවලට යන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ සමස්ත පංච උපාදානස්කන්ධය පදනම් කරගෙන නෙමෙයි ඒව නිරෝධ කරගෙන යන ගමනක් තියෙන්නේ. මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහටම බැස ගන්න නැති ගමනක් ආරම්භ කරන්නේ. භාග්‍යවතුන් වහන්සේගෙන් දවසක් විමසනවා, ස්වාමීනි මේ සංසාර සාගරේ කොහොමද තරණය කළේ? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය වෙන්නේ රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ කිව්වා. විශිෂ්ටයි. රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ කිව්වා. දැන් මේ ක්‍රියාවලියේ මමත්වයකින් ඉන්න පුජ්‍යලෙකුට තේරුම් ගන්නත් අපහසුයි, ක්‍රියාවේ නන්වන්නත් අපහසුයි. ඒක ධර්මයේ දුර්වලකම නෙමේ, තමාගේ තියෙන දුර්වලකම. ඒ නිසා තමාගේ දුර්වලකම හදාගන්න, ධර්මයේ තියෙන යථාර්ථය තේරුම් ගන්න. යථාර්ථයයි කියලා මේ ලෞකික ලෝකයේ සිතාගෙන ඉන්න කිසිම දෙයක් යථාර්ථය නෙමේ. ඒ පුජ්‍යල සංකල්පය. යථාර්ථය අපි කාටවත් තාම හරියට පසක් වෙලා නැති වගේ. බොහෝ දිනකට, ටික දිනකට පසක් වෙලා තියෙනවා ඒක. බොහෝ දිනකට ඒක පසක් වෙලා නැහැ. යථාර්ථය තුල තිබෙන්නේ තත්ත්වාකාරය. තත්ත්වාකාරය මොන වගේද? උදාහරණගෙන හැර දක්වන්න හරිය අපහසුයි. නමුත් යම් යම් උදාහරණ අපිට ගෙනල්ලා දක්වන්න පුළුවන්. තත්ත්වාකාරය හරිම ප්‍රභාස්වරයි. තත්ත්වාකාරය හරිම ස්වභාවිකයි. තත්ත්වාකාරය හරිම සැනසිලිදායකයි. තත්ත්වාකාරය තුල ලෝභ, ద్వේෂ, මෝහ නැහැ. තත්ත්වාකාරය තුල සුඛ, දුක්ඛ, උපේක්ෂා, වේදනා නැහැ. තත්ත්වාකාරය තුල අතීත, අනාගත, වර්තමාන උපාදානය නැහැ. එහිම වෙච්ච කෙනෙක් තමයි අකාලික වෙන්නේ. අකාලිකව ලෝකයේ දකින්න බලන්න. දැන් කෙනෙක් දිහා බලනකොට කාලයෙන් බලන්නේ. අතීත සංඥාව අරගෙන ඔන්න බලනවා. ඒ විදිහට පේනවා. අනාගත සංඥාවක් හදාගෙන ඔන්න බලනවා. ඒ විදිහට පේනවා. වර්තමාන සංඥා ඇති කරගෙන ඒ විදිහට බලනවා. මේ ඔළුවේ පින්නතුනේ මිනිස්සු කොච්චර දේවල් ගොඩ ගහගෙන තියෙනවද කියවොත්, ඔය නගර සභාවේ ටැක්ටරේ එච්චර කුණු නෑ. මිනිස්සුන්ගේ ඔළුවේ ඊට වැඩි. නගර සභාවේ ටැක්ටරේ එච්චර ගඳ ගහන ඒවා නෑ. ඒක මිනිස්සුන්ට නැගලත් යන්න පුළුවන්නේ. හැබැයි මිනිස්සුන්ගේ ඔළුවේ ගොඩ ගහගෙන ඉන්න දේවල් මොන තරම් දුර්ගන්ධය හමනවද? වැඩකට ඇති දේවල් නෙමේ. ඔහේ ගොඩ ගහගෙන ඉන්නවා. ඉතින් ඒකට හේතුව ඔවුන් ඒක ඉවත් කරගන්න දන්නේ නැහැ. ඒ ඉවත් කරගන්න දන්නේ නැහැ. අපි දන්නේ ඇලෙන්න දන්නෝ ගැටෙන්න දන්නෝ යමක් ප්‍රතික්ෂේප කරන්න දන්නෝ කැමති වෙන්න දන්නෝ ඊට වඩා වැඩි දෙයක් කරන්න දන්නේ නැහැ. වෙනස් වූ මගක් අනුගමනය කරන්න දන්නේ නැහැ. අන්නේ වෙනස් වූ මග තමයි මේ කියා දෙන්නේ අපහාර පාරගතෝ. මොකද්ද මේ අපහාර පාරගතෝ කියන්නේ? නිමක් නැති, කෙලවරක් නැති, මුලක් නැති, මැදක් නැති ස්වභාවයට අපි කතා කරනවා අපාර කියලා කියනවා. ඒක දිශාවක් නෑ, අපාරනේ. කෙලවරක් නෑ, ආරම්භයකුත් නෑ, අවසානයකුත් නෑ. දැන් පාර තියෙනවනේ, පාරේ නම් ආරම්භයකුත් තියෙනවා, අවසානයකුත් තියෙනවා, දිශාවකුත් තියෙනවා. මේක අපාර. අපාර පාරගතෝ. එහෙම නැත්නම් Nirodhe තමයි සම්‍යක් ප්‍රතිපදාව තමයි තමන්ගේ මාර්ගය බවට පත් කරගන්නේ. ඒක තමයි අපූර්ව ගමන. එයා ගමන් කරන්නේ රූපයක් ඔස්සේ නෙමෙයි. වේදනාවක් ඔස්සේ නෙමෙයි. සංඥාවක් ඔස්සේ නෙමෙයි. සංකාරයක් ඔස්සේ නෙමෙයි. විඥානයක් ඔස්සේ නෙමෙයි. මේ ලෝකයේ බුද්ධ කාලයට කලින් පහළ වෙච්ච හැම භාවනාවක්ම තිබ්බි පංච උපාදානස්කන්ධයට නතුව. බුදුරජාණන් වහන්සේ තමයි සොයාගත්තේ පංච උපාදානස්කන්ධයෙන් තොර වූ මාර්ගය. ඉතින් පසු කාලීනව ඒක මැකී ගියා, අවියලුණා, ආයි අර පරණ තිබිච්ච ඒවා මතු වුණා. දැන් මෙන්න ආයි මතු වෙනවා තථාගතයන් වහන්සේගේ නිරෝධ මාර්ගය. ඒක ප්‍රතික්ෂේපයක්වත් අනුමැතියක්වත් නැහැ. කිසිදු කෙනෙකුට පිළිගන්නේ කියලා ආරාධනාවක් නැහැ. කැමති අය පිළිගනිත්වා, අකමැති අය ප්‍රතික්ෂේප කරත්වා. තමන් කැමති දිහාවට තමන්ටම යන්න අයිතියක් තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රිකවාදී අයිතිය. තමන් යන ලෝකේ තමන් කැමති විදිහට හදාගන්න තමන්ට නිදහස තියෙනවා. ඕනෑම කෙනෙකුට මේ ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්, ඕනෑම කෙනෙකුට අනුමත කරගන්නත් පුළුවන්. ඒ තමයි යන දිශාව. ඒ තමන්ගේ ධර්මය. මේ මාවත දිශාවකට වැටිලා නැහැ. මේ මාවත ගුරු පාරක්වත්, තාර පාරක්වත්, කොන්ක්‍රීට් කරපු පාරක්වත් නෙමෙයි. කොහොමද මේ දිශාවකට වැටෙන්නේ නැති පාරේ ඔබ ගමන් කරන්නේ? පුජ්‍යලත්වයට යා හැකිද? මේ තමා ළඟ ඉන්න ස්ත්‍රීත්වයට, පුරුෂත්වයට යා හැකිද? පෙර වූ දැනුම් කන්ද ඔබේ හිස මත තබාගෙන ඒ දැනුමේ අඬුවලින් මේ ගමන් මඟ තෝරගන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. අපි බොහෝ වෙලාවට අපි හරි කියලා හිතන්නේ පෙරගත්ත දනුමට අනුව ඔන්න කියනකොට, හරි. දැන් කෙනෙකුට කිව්වොත්, අල්ලා දෙයියෝ තමයි ලෝකෙ මැව්ව කිව්වොත්, ඒ පිරිස ඒක ඔළුවේ දාගත්ත කටි ඔව් කියලා හිතනවා. තව කෙනෙක් කිව්වොත් මේ ලෝකෙ ගෝඩ් තමයි මැව්වේ කියලා, ඔව් ගෝඩ් තමයි මැව්වේ කියනවා. තව කෙනෙකුට කිව්වොත් මේ ලෝකෙ මැව්වේ මහා බ්‍රහ්මයා කියලා, ඔව් මහා බ්‍රහ්මයා තමයි මැව්වේ. මොකද අර ඔළුවේ දාගත්ත එක කියනකොට ඔළුව අල්ලනවා. දැන් අපි බෞද්ධයන්ට කිව්වහම සියල්ල අනිත්‍යයි නේද කියලා, ඔව්. ඇයි? හැමදාම ඔබට කියලා තියෙනවා ඉතින් ඔළුවේ දාගෙන තියෙන එකට ඔළුව අල්ලනවා. මොකක්වත් දන්නේ නැහැ. අරගොල්ලෝ බ්‍රහ්මිය දන්නෙත් නැහැ, අල්ලාහ දන්නෙත් නැහැ, ගෝඩ් දන්නෙත් නැහැ. අපේ අය අනිත්‍ය දන්නෙත් නැහැ. ඒ නිසා දැනුවර සාපේක්ෂිතව යම් යම් දේවල් අපි හරි කියලා හිතාගෙන ඉන්න ස්වභාවය අන්ධ විශ්වාසයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කර අන්ධයෝ අලියෙක්ගේ හැඩ හිතා ගන්නවා අලියව අල්ලලා බලලා. ඒ වගේ. හැබැයි ඒක තදින්ම ඉතින් විශ්වාස කරනවා. ඊළඟට අනිත් කෙනාට ඒක කියාපාන්නේ මේක හරිමයි කියලා තමයි. ඒක තමයි හැදේ. අපි භාවනා කරන අයටත්, දේශකයන්ටත්, ශ්‍රාවකයන්ටත් වෙන වැඩේ මේ. සත්‍ය වූ තැන, ප්‍රත්‍යක්ෂ වූ තැන තියෙන සුවිශේෂත්වය තමයි දෘෂ්ටි නෑ. අලිය ඇස් දෙකෙන් දකින කෙනෙකුට ඇස් දෙකෙන් දකින් නැති අන්ධයෝ දහ දෙනෙක් අතගාලා තර්ක කරන ගහගන්න අතර ඇස් දෙකක් තියෙන කෙනෙකුට ඇත්තටම තර්කයක් තියෙනවද අලිය ගැන? උපදිනවද? උපදින්නේ නෑ. එයා අරගොල්ලොත් එක රණ්ඩු වෙයිද? රණ්ඩු වෙන්නේ නෑ. ඒකට හේතුව එයා අලිය හරියටම දකිනවා. ඒ නිසා ගැටලුවක් නෑ. ඒ නිසා මේ ලෝකේ තර්ක, වාද, විවාද, ගස්ටන, යුද්ධ ඔක්කොම තියෙන්නේ අපහැදිලි ආගම් තුල, අනවබෝධය තුල. අනවබෝධය තුල නිසියාකාර නොහැටීම නිසා. ඒ නිසා ප්‍රත්‍යක්ෂ වූ, ඒහි පස්සික වූ, සාන්දීප්තික වූ ධර්මයක් බවට පත් කරගන්න ඕන. කුමක්ද? අකාලිකෝ ධම්මෝ. සම්මයක් ධර්මය, තථාගත ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. තථාගත ධර්මය අපිට උපකාරක වශයෙන් තමයි මේ ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙන උපකාරක ලිපිණය. ධර්මයේ තියෙන්නේ තමා තුළ, ජීවිතය තුළ. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කරේ දේශනාවක් මතක තබ්බා ගන්න නෙමෙයි. කෙනෙකුට මේක දේශනාවක් කළාම මේක මතක තියාගන්න කියලා කියවන්න නෙමෙයි. තමන්ගේ ජීවිතයේ ඇතුළේ තියෙන ගැටලුව විසඳලා දෙන්න. එහෙනම් මේ මේ මේ ඖෂධය අපි අරගෙන මොකද කරන්න ඕන? ඒ ඔස්සේ තමන්ගේ ජීවිතයේ තියෙන ගැටලුව විසඳ ගන්න බලන්න ඕන. එහෙම නැතුව මතක තියාගෙන කතා කර කර ඉන්න, දේශනා කර කර ඉන්න මේ එහෙම කාර්යයක් නෙමෙයි. ඇත්තටම ඔබට ගැටලුවක් තියෙනවද විසඳ ගන්න ඕනද? දැන් සමහර අය කපාට කියන ගැටලුවක් නෑ, හොඳින් ඉන්නවා. දැන් සමහර මිනිස්සුන්ගෙනුත් ඇහුවාම මේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? නෑ, මොකුත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙහෙම අහනවා, මේ ඔබට රස්සාවක් තියෙනවද? ආ, රස්සාවක් නෑ. ඒ වුණාට ප්‍රශ්නයක් නෑ හැලෝ. ඊට පස්සේ අහනවා, නිවසක් තියෙනවද? නිවසක් නෑ. ප්‍රශ්නයක් නෑ හැලෝ. ඔබට ඉතුරු මුදලක් තියෙනවද? ඒකත් නෑ. ආ, ඒත් ප්‍රශ්නයක් නෑ හැලෝ. ඒකට හේතුව මේ මිනිස්සු ප්‍රශ්න තේරුම් අරගෙන නෑ. ප්‍රශ්න ගොඩක ඉන්නවා, ප්‍රශ්නවල තේරුම් අරගෙන නැහැ. ඒ නිසා අපේ මේ සමහර සමාජයේ ඉන්න අපේ පින්නතුනොත් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. හැබැයි ඔබ සතුටින් ඉන්නේ කියලා හෙව්. මොන සතුටක්ද හාමුදුරනේ? ඔහි ඉන්නවා. සැපසේ දුක් විඳිනවා. මොකද්ද කියන්නේ? සැපසේ දුක් විඳිනවා. වාහනේ හොඳට සැපයි, කාමරේ හොඳට සැපයි, කෑම බීමත් හොඳයි, සැපයි, ඒ දුක් විඳිනවා. හොඳ මානසික දුක තියෙනවා, මානසික ගැටලු තියෙනවා. සමහර විට වර්තමානයේ නැති වුණත් අනාගතයේ තියෙනවා. සමහර අය දුක මේක ජීවිතයයි කියලා හිතා ගන්නවා. ඒක ජීවිතයයි කියලා හිතාගත්තට පස්සේ හරියට අර බලු කුක්කෙකුට ඒ බලු කුක්කගේ ආත්මේ ලොකු දෙයක්. ඇයි ඒක ආත්මේ කියලා එයා හිතාගත්තනේ? කබරේකුට එයාගේ කුණු කානුවේ ජීවත් වීම ඔහුට ඒක ආත්මයයි, ඔහුගේ ජීවිතයයි. ඒ වගේ මිනිස්සුත් ජීවිතේ මේක මගේ ආත්මයයි කියලා ඒ දුක හරි ග්‍රහණය කරපු ගමන් එයා හිතන්නේ මේක තමයි මනුස්ස ලෝකය, මේක තමයි ජීවිතේ, මේක තමයි ස්වභාවය කියලා හිතනවා. නමුත් විශිෂ්ටයන් විසින් කල්පනා කරනවා මීට වඩා දෙයක් පුළුවන්ද? දාර්ශනික වශයෙන් හිතනවා මීට වඩා දෙයක් පුළුවන්ද? මිනිස්සු වශයෙන් අපි සියලු දෙනාම මේ දෙපා ඇති සතුන් නිසා මේ පයින්ම යන්න ඕන කියලා හිතුවනම් මොකද වෙන්නේ? අද වාහන නැහැ. අපිට තටු නැහැ, අපි කුරුල්ලෝ වගේ අපිට අපි හැදිලා තියෙන්නේ මානවය පයින් යන්න. ඒ නිසා පයින්ම යන්න ඕනේ කියලා හිතුවනම් අපිට අද ගුවන් යානා නැහැ. විශේෂයෙන් සිතුවා. ඒ නිසා මේ තියෙන මානසික ස්වභාවය මේක මෙහෙම්මයි පවතින ඕන කියලා හිතන්නේ නැතුව මීට වඩා වෙනසක් බලාපොරොත්තු වෙනවා. මේ වෙනස තමයි අවසාන වෙනස. ඔබේ මනසේ නිරෝධය සොයා ගන්නවා. දැන් පටිච්ච සමුප්පාදේ නිතරම අපිට කතා කරන්නේ අවිජ්ජායත්තේ අශේෂ විරාග නිරෝධෝ කියන තැනින් නිතරම කතා කරන්නේ. පහළට එනකම් නිරෝධ නිරෝධ නිරෝධ කරන්න. ආයි මොකවත් ඉතුරු කරගන්න කියන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ අහවල් ස්කන්ධය දරාගන්නේ කියලා එකක් නැහැ. රූපස්කන්ධය නිරෝධ කරන්න ඕන. වේදනාස්කන්ධය නිරෝධ කරන්න ඕන. සංඥාස්කන්ධය නිරෝධ කරන්න. සංස්කාරස්කන්ධය නිරෝධ කර. විඥානස්කන්ධය නිරෝධ කරන්න ඕන. ඊළඟට අපි ඇස කනනාසය දිව ශරීරය ගත්තාම අපේ හැඳුනුනේ නේද? ඇස නිරෝධ කරන්න ඕන. කන නිරෝධ කරන්න. මොනවද මේ? එක රූප කොටසක් අල්ලගෙන තව රූප කොටසක් ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි, සමස්තය නිරෝධ කරන්න. අශේෂ විරාග නිරෝධෝ. ඒ ශේෂයක් ඉතිරි කරගෙන ශේෂයකට පහර දෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයට කිසිම අරුතක් ලබා දෙන්නේ නැහැ. අරුතක් ලබා දුන්නොත් ඒක වැරදි. ඒක පුජ්‍යල සංකල්පයක් වෙනවා. එහෙම නැත්නම් ලෝකයා විසින් අපිට ඔළුවට පටවලා තියෙන අරුතක් ගන්නෙත් නැහැ. ඔය දෙවිවරු, ගෝඨලා, හැරෙ මේ ඔක්කොම මේ ලෝකයේ විසින් අපිට දාපු එක එක අරු. ඇමරිකානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක්ගෙන් අහුවාම ලෝමෙව් දෙයියෝ ගැන මොකද හිතන්නේ කියලා, ඒ ශිෂ්‍යයා ඉතා ඉක්මනින් කියලා තියෙන ලොකු ධර්මයක් මොකද්ද? සර් ඉන්නවා කිව්වොත් ඉන්නව, නැහැ කිව්වොත් නැහැ. සරලයි. මනක් කල්පිතයි. මිනිස්සු අන්ධභාවයට සහ ගැතිභාවයට මුලාවට ලක් කරන සුළුයි. ඒ තුලින් පීඩන, ආතති ඒ උන්ගේ ජීවිතය තුල පුරවන සුළුයි. ඒ නිසා මේ අපි ආගම් හරේ මේ පෝෂණය කළාට මේවා හරි ශ්‍රේෂ්ඨයි කියලා ඇත්ත වශයෙන්ම අවීචි මහා නරකයට යන මේවට උදව් කිරීමේ. ඇයි? අවිද්‍යාවට උදව් කිරීමේ වරදට. මිනිස්සු මුලා කිරීමේ වරදට. ඇයි හේතුව? දෘෂ්ටි වල අතරමං කරනවා. සංකල්ප වල අතරමං කරනවා. ඒවයි දාසිය බවට පත් කරනවා. මිනිස්යාගේ මානව චින්තනයේ නිදහස අහුරනවා. ඒ නිසා ඒවට උදව් කරන අයත් කොහටද යන්නේ? විශාල ගැටලුවකට පාත්‍ර වෙනවා. ඒ නිසා අවිද්‍යාවට කිසිසේත්ම සහයෝගයක් නොදිය යුතුයි. සියලුම විද්‍යාවත් එකයි අවිද්‍යාවත් එකයි කියලා හිම එකක් නැහැ. විද්‍යාවටයි තමන්ගේ සහය ලබා දිය යුත්තේ. තමා ගමන් කළ යුත්තේ, තමන් අවබෝධ කරගත යුත්තේ සත්‍යයි. නිමෝති භාවනාවක් වශයෙන් ඔබේ අධ්‍යාත්මය තුළ ඔබ මේ ධර්මය ගොඩනගා ගන්න බලන්න. ඔබේ අධ්‍යාත්මික ඇස අත්හරින්න. ඒට කිසිම පීඩනයක් ලබා දෙන්න එපා. කායික හා මානසික වාචික ක්‍රියාව කර්මය අත්හරින්න. තමන් කිසිවෙක් නොවෙන්න, කිසිවෙක් වීමට බලාපොරොත්තුද නොවෙන්න, සැහැල්ලුද නොවෙන්න, බරද ඔළුවේ පටවා නොගන්න. නැවත මතක් කරන්නම්, ඔබ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවන්න, කිසි කෙනෙක් නොවන්න, ඔබ සැහැල්ලු නොවන්න, ඒ වගේම බර ඔළුවේ තබා නොගන්න, අතීතේ නොසිටින්න, අනාගතේ නොසිටින්න, වර්තමානයේ නොසිටින්න, ඔබ කිසිවෙක් නොවන්න, කිසිවෙක් වීමට උත්සාහ නොකරන්න. ඔය ධර්ම කරුණුවලට අනුගතව ප්‍රකට කරන්න, ප්‍රගුණ කරන්න, භාවිතා කරන්න, බහුලව එය වඩන්න. මෙතෙක් කාලයක් කරන ලද හැම ක්‍රියාවක්ම කළේ මම. එහෙත් මේ භාවනාව කළ යුත්තේ මම නොවේ. මෙතෙක් කාලයක් කළ බොහෝ ක්‍රියා කළේ හැම ක්‍රියාවක්ම කළේ මම. දුක් විඳින්නේ මම, සතුට වුණේ මම, හිත වෙනස් කරේ මම, බය වුණේ මම, බලාපොරොත්තු ඇති කරගත්තේ මම, සෙව්වේ බැලුවේ මම. ඒත් මේ භාවනාව කළ යුත්තේ මම නොවේ. මේ නිරෝධ භාවනාව ඔබට ප්‍රකට වෙන්නේ එවිටයි. මේ කළ යුත්තේ මම නොවේ. මමත්වයෙන් නිදහස් වීමම තමයි මෙහි කළ යුත්ත. මමත්වයේ විසින් කළ යුතු කාර්යයක් නැත. අතීතයෙන් නිදහස් වන්න, අනාගතයෙන් නිදහස් වන්න, වර්තමානයේ නිදහස් කරන්න, වර්තමාන බලාපොරොත්තු, අනාගත බලාපොරොත්තු අතහැර දමන්න, රූපවලට ඇස යොමු නොකරන්න, නිර්වාණය netin බැලීමට උත්සාහ නොකරන්න, net නිදහස් කිරීමෙන් නිර්වාණයේ ස්වභාවයක් කොට මා වෙත පහළ වෙන බව කල්පනා කරන්න, net විවේක ගන්වන්න, ගත විවේක ගන්වන්න, සිත විවේක ගන්වන්න. ඒ ක්‍රියාව තුළ තමා නොපවත්වන්න, තමා කාලිකව සිටින්න, කාලයට නොපැමිණෙන්න. මේ ජීවිතයේ ඉක්මවා තමාගේ ඥානය පවත්වා ගන්න. රාත්‍රියේද දහවලද ඉක්මවා ඥානය පවත්වා ගන්න. මනස තුල, ඉන්ද්‍රියන් තුල, ඥානය තුල මම නොවන විට ඇතිවන සුවිශේෂී ලක්ෂණය තමයි රිදුම් පීඩා කැක්කුම් වේදනා නැතුව යනවා. තමන්ගේ සිතුවිලි අතර, සිතුවිලි අතර මම වුණොත්, මාගේ වුණොත්, මගේ ආත්මය කරගත්තොත්, ඥානනය කරගත්තොත්, ඒ විදියට අවිද්‍යාත්මක සංස්කරණය කරගත්තොත්, ඒක අර තහුලකින් අනින විට ඇති වෙන වේදනාවෙන් මානසික වේදනා හට ගන්නවා. උල් වලින් අනිනකොට හට ගන්න වේදනා වගේ වේදනා හට ගන්නවා. එහෙමනම් මේ කිසි දෙයක් තුළ මම නැත්තම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් අපි සරල උදාහරණයක් ගමුකෝ. අපි පාරේ යනකොට කොච්චර වාහන හැපිලා තුවාල වෙලා මේ සමහර වාහන අපි දකිනවා. අපිට මහා ලොකු කැක්කුමක් නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගන්නේ කියලා අපි යනවද නැද්ද? අපි යනවා. ඇයි ඒ? මගේ නෙමේ, මගේ ආත්මය කරගෙන නැහැ. එහෙමනම් මේ අධ්‍යාත්මිකව තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ක්‍රියාවලියත් බාහිර දෙයක් හැටියට අපි ඒවා ආත්මීය කරගන්න තැනින් ඉවත් වුණාට පස්සේ අපිට අර බාහිර අයගේ වාහන මේ අත හැපිලා තියෙනා වගේ තමයි මේ කඩ දැනෙන්නේ. ඒක ලොකු කැක්කුමක් නැහැ. යමක් මගේ කරගන්නව නම්, මගේ ආත්මය කරගන්නව නම්, ජීවිතය කරගන්නව නම් ඒක තමයි වේදනාව. ඒ නිසා මෙහි මූලික කාරණේ තමයි රූප වශයෙන් බෙද බෙද මගේ නෙමේ කියලා හිතනවට වැඩිය හොඳයි අපි මුලින් උපුටා දමනවා. මුලින් මේ උගුලල දානවා. මුලින්ම උගුලල දානකොට මොකන්ද අපි උගුලල දාන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. දැන් උගුලන්න දෙයක් තියෙනවද? අපි උගුල්ලන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඉන්ද්‍රියන් හයම උගුල්වල දැම්මට පස්සේ උගුල්ලන්න දෙයක් තියෙනවද? තව මොනවා හරි? කිසිම දෙයක් නැහැ. මේ හය පමණයි උගුල්වලා ඉවත් කරන්න තියෙන්නේ. එහෙමනම් ඊට පස්සේ කියන්න කිසිම බණක් ධර්මයක් ඉතුරු වෙන්නේ නැහැ. සියල්ල නිරෝධයි. අශේෂ විරාග නිරෝධයි. ශේෂයක්වත් ඉතුරු නැතිව නිරෝධයටපත් වුණා. ඒ නිරෝධ වෙච්ච තැන ප්‍රතික්ෂේප නැත. අනුවැතියන් නැත. විජානනය බෙදීම් වශයෙන් නැත. වෙනස් කිරීම නැත. ප්‍රාර්ථනා බලාපොරොත්තු නැත. ඔහු සිල් හෝ දුසිල් හෝ කෙනෙක් නොවේ. ඒ නිසාම සිල්වන්තයි. ආර්යකාන්තයේ සීලයෙන් යුක්තයි. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවේ. භාවාත්මක ගුණයෙන් නිදහස්. කාලය තුල ජීවත් නොවේ. අකාලිකව ජීවත් වෙනවා. චේතෝ විමුක්තික මෛත්‍රිය වඩනෝ. කරුණා භාවනාව නෙමේ, චේතෝ විමුක්තික මෛත්‍රිය වඩනෝ. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තික මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය. හැඩේට සියලු සත්වයෝ සූපත් වේවා කියන එකක් නෙමේ, මේ විශිෂ්ට වූ චේතෝ විමුක්තික මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රි භාවනාව. ආසේවිතා භාවිතා බහුලීකතා. චේතෝ විමුක්තික මෛත්‍රියට පැමිණියට පස්සේ ඒ තුලින් ලෝභ ద్వේෂ මෝහ නැති අපූර්ව සිසිල් මානසික ස්වභාවයක් තමා තුල ලෝකේ පුරා පැතිරී යන්නේ. ඒක බඹ ලෝකය ඉක්මවා යන 31 තලයේම ඉක්මවා යන අසීමාන්තික මෛත්‍රියක්. ගොඩක් කරුණා භාවනාවේ තියෙන බඹ ලෝකෙට අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට විතරයි මේක අනන්තයි. මේක ඉපදුණු ඉපදුණු නැති නොපෙනෙන පෙනෙන ඔක්කොම සත්තු දේශවලට පැතිරී යනවා. මොකද්ද? චේතෝ විමුක්තික මෛත්‍රිය. හැබැයි ඒක උදා කරගන්න ඕන. ඒක උදා කරගත්තට පස්සේ තමයි මෛත්‍රී විහරණේ අසුරු සැනක් ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ආර්ය භූමියට ඥානය උදා කරගෙන යා. ඒ ආර්ය භූමියේ ඥානනේ අසුරු සැනක් ඉන්න පුළුවන් කෙනා සිව්පසයට සුදුසුයි. සිව්පසයට ණය නැහැ කියලා බුදුහාමුදුරුවෝ මතක් කළා. සිව්පසයට ණය නැහැ නෙමේ, ඒ ඇත්තන්ට බොහෝ ලෝකයේ අය ණය වෙනවා. මොකද හේතුව? ඒ තරම් වටිනා කියන ධර්මයක් ලෝකයේට එතනින් ආරම්භ වෙන නිසා. ඒ මෛත්‍රී ගුණය ලබන්න. ඔබ දුක් විඳිනවා නම්, ඔබ වේදනාවක පැටලී ඉන්නවා නම්, ඔබට නොතේරුණාට ඔබ තුළ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇවිදගෙන යන කකුලේ රිදුමක් එනවා යටිපතුලෙන්. ඉතින් කකුල එක පාරට අත ගාලා අපි බලනවා. කටුවක් මුකුත් ප්‍රශ්නයක්ම නැහැ. ඒත් ඇවිදගෙන යනකොට එක තැනකින් අපිට රිදුමක් එනවා. අපි මොකද කරන්නේ? හොඳින් කකුල පවිත්‍ර කරලා පිරිසුදු කරලා දැන් කකුල ඔබ ඔබා බලනවා කොතනින්ද මේ රිදුම ආවේ. ඔන්න බලනකොට අපිට අහුවෙනවා බොහෝම පොඩි කට්ටක් ඇතුළට ඇනිලා ඒක කැඩිලා. දැන් කටුවම් මසින් පේන්නේ නැහැ. බොහෝම මාරුවෙන් යන්තම් පේන්නේ. අන්න ඒ වගේ ඔබේ වේදනා රිදුම් කැක්කම් තියෙනවා නම් ඒ හැම තැනකම අපි රූප උපාදානයක, වේදනා උපාදානයක, සංඥා උපාදානයක, සංකාර උපාදානයක, විඥාන උපාදානයක පැටලිලා අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්වේ පැටලිලා. ඒක නිසා තමයි වේදනාව තමයි ගලාගෙන ඉන්නේ. අකාලික වූ තන වේදනා ගලාගෙන ඉන්නේ නෑ. ඒ නිසා අකාලික ඒ මුනි ධර්මය සොයාගත්ත කෙනා රූප හොයන්න හොඳ නෑ. ඇසින් නිවන හොයන්නත් හොඳ නෑ. මේ විදියට ඉන්න ඕනේ කියලා ආකාරයක් විදියක් ස්වરૂපයක් ගන්නත් හොඳ නෑ. ඒක තමන් අවබෝධ කරගත්ත විදියටම අවබෝධය තුළ පැන නගින්න ඉඩ හරිනෝ ඇරෙන්න කිසි වෙලාවක සංඥානනය කරගන්න උත්සාහ කරන්න හොඳ නෑ. සංඥාව නිදහස් කිරීම තුළ, මනස විවෘත කිරීම තුළ, පාලනයන්ගේ නිදහස් වීම තුළ, ක්‍රියාව ඉක්මවීම තුළ හරියට සිසිල් දිය විලක් මොනෝහරි යමක් වැටුනහම චංචල වෙනවා. ඒ ස්වභාවයෙන්ම කවුරුත් නිශ්චල කරන්න ඉන්නේ. ඒක නිශ්චල වෙනවා. අන්නේ ස්වභාවිකත්වයේ නිශ්චල භාවය, තථාගතයත්වයේ නිශ්චල භාවය. කම්ම නිරෝධාය සංවත්තතේ. කර්ම නිරුද්ධ කරන්න, කර්ම ඉක්මවන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ කර්මශය කළා. සියලුම කර්මශය කළා, දුරු කළා. අපිටත් කරන්න තියෙන එකයි සියලුම කර්මශය කරන්න ඕන. අධ්‍යාත්මයේ ඥානනේ වශයෙන්, මානසික වශයෙන් කර්මකාරකයා ඉවත් කරන්න ඕන, ගහකාරකයා ඉවත් කරන්න ඕන, ගහකාරකයා හොයා ගන්න ඕන. ගහකාරකයා ඉවත් කරපු ගමන් මෙතන ගේ හදන වඩුව නැති වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරන්න ඕන, ඒ අවබෝධ කරන්න ඕන. ඒ සංකල්පයක් කර නොගෙන යථාර්ථවාදීව යදාපඤ්ඤාය පස්සතී කර ගන්න ඕන. එයා අනිත්‍යතාවයට පිවිසෙන්න ඕන. හැම දෙයක් දිහාම අනිත්‍ය සංඥාව වඩන කෙනෙක් වෙනවා. අනිත්‍ය සංඥාව කියලා අපි අය තේරුම් අරගෙන තියෙන්නේ මේ මලකුණු ඇට හරේ මෙහි රොඩු බුරුඩු. අනිත්‍ය සංඥාව කියන්නේ ඒක නෙමෙයි. ග්‍රහණය කරන්න, උපාදානය කරගන්න, අල්ලගන්න, නිත්‍ය කරගන්න, ආත්ම කරගන්න. ඉතින් ඒ නිසා කිසි දෙයක් නිත්‍ය කරගෙන හිටියොත් එහෙම මොකද වෙන්නේ? ඒ ඔස්සේ රූප එනවා, ඒ ඔස්සේ වේදනා එනවා, ඒ ඔස්සේ සංඥා එනවා, ඒ ඔස්සේ සංකාර එනවා. දැන් මුලින්ම ධර්මයේ ප්‍රකට කරගත්ත දැක්ක අයටත් ඒව එනවා. ඇයි? හේතුව අර ගති පුරුද්ද එනවා. සතර සත්‍රාභිනන්දනී නැවත නැවත විඳීමේ කැමැත්තට පුරුද්දට යනවා. නමුත් නැවත නැවත ධර්මයේ අසමින් නැවත නැවත ධර්මයේ ප්‍රකට කරගන්නකොට ඒවෙන් දුරස් වෙනවා. ලේවල තියෙනවනේ, සංයෝජන 10ක් ක්‍රමානුකූලව දුරු කරන්න ඕන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලම්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, මේ අවිද්‍යාව කියන මේ කියන දස සංයෝජන ධර්ම ක්‍රමානුකූලව ඉවත් කරන්න ඕන. මේ මාර්ගයට ආර්ය මාර්ගය කියලා කියනවා. මොනවද? අර සිඳලන, අතහරින, උපාදාන නොකරන මාර්ගය. ඔක්කොම අතහරින්නද තියෙන්නේ හාමුදුරනේ? නෑ, මුකුත්ම අතහරින්න එපා. එහෙනම් අල්ලගන්නද තියෙන්නේ? නෑ, මුකුත්ම අල්ලගන්නත් එපා. අන්න එහෙමයි තථාගතත්වයට පිවිසෙන්නේ. ඔක්කොම අතාරින්නද තියෙන්නේ හැමදෙරුනේ? නැහැ, මොකොත්ම අතාරින්න එපා. මොනවා හරි අල්ලගෙන හොයාගෙන යන්නද තියෙන්නේ? මොකොත් හොයාගෙන යන්නත් එපා. ඒකයි රැඳී සිටියෙත් නැහැ, තරණය කළෙත් නැහැ. එහෙනම් අපි උන්න මලා ඒ අර හිටී විදියටම ඉන්නවා. මේ හිටී විදිය කියන්නේ නිතරම අල්ල ගන්නවා, නිතරම ප්‍රතික්ෂේප කරනවා. හිටී විදිය කියන්නේ නිතරම ප්‍රතික්ෂේපය අනුමිතයි, ක්‍රියාත්මක වෙන තැන. ඒ නිසා මේ හිටී විදිය හොඳයි කියන්න පුළුවන්කම නැහැ. හැබැයි අලුත් විදියක් මෙතනින් හදා ගන්නත් එපා, පරණ විදියට යන්නත් එපා. සියලු විදි අවසන් කරන ඥානණය වඩා ගන්න ඕන ක්‍රමානුකූලව. පරණ විදියට යන්නත් එපා, අලුත් විදියක් හදා ගන්නත් එපා. පරණ විදියට යන්නෙත් නැත්නම්, අලුත් විදියක් හදා ගන්නෙත් නැත්නම් ඔබ කවුද? මම කවුද? එයාට පහළ වෙනව දහම් මැස. දහම් මැසින් ලෝකේ දිහා බලන්න. අර පරණ ඇසින් බලන්නේ නැතුව, සංස්කාරක ඇසින් බලන්නේ නැතුව, නිරෝධ ඇසින්, සදහම් ඇසින් ලෝකේ දිහා බලන්න, හිත දිහා බලන්න, මේ ලෝකේ සමස්තය දිහා බලන්න. ඒ සදහම් ඇස විවර කරගෙනම ඒ ලෝකයෙන් ඒයින් බලන්න. බලන විට ඔබට හැම දෙයක්ම සෞම්‍යව, නිසලව, සංසුන්ව, මනහරව, මනස්කාන්තව, සැහැල්ලුව, වේදනා රහිතව අපූර්වත්වයෙන් ඔබට පිනා යන ආකාරයෙන් අධ්‍යාත්මයට දැනෙනවා ඇති. කොමගින්ද බලන්නේ? විමුක්තිය ඇසින්. ඒ ඇසට ඇලෙන්න, මෛත්‍රියට ඇලෙන්න, ආසේවිතාය භාවිතාය, විමුක්ති මෛත්‍රිය, විමුක්ති ඥානය, විමුක්ති සිත, ධර්මයට ඇලෙන්න. සබ්බ රතින් ධම්ම රති ජිනාති. ධර්මය කියන්නේ තථාගතත්වයට, තථාගතත්වයට ඇලෙන්න. තථාගතත්වයට ඇලෙනවා කියන්නේ විමුක්ති ඇසට, සම්මයක් ඇසට. අර බුදුරජාණන් වහන්සේ මතක් කරපු චක්කුම් උදපාද කියපු සුවිශේෂී ඇසට තමනුත් සරණ කරගන්නවා, පිහිට කරගන්නවා. ඒ ඇසින් බලන්න, පරණ ඇසින් බලන්න එපා, පුජ්‍යල ඇසින් බලන්න එපා, ස්ත්‍රී ඇසින් බලන්න එපා, ධර්ම ඇසින් බලන්න. ධර්ම ඇසින් කියන්නේ සද්ධර්මය ඇසින් බලන්න, සදහම් ඇසින් බලන්න, නිරෝධ ඇසින් බලන්න. ඒ ඇසේ පින්නතුනි කුණු කන්දල් ගොඩ ගහගෙන බලන්නේ නැහැ. අතීත සංඥාවෙන් බලන්නේ නැහැ, අනාගත සංඥාවෙන් බලන්නේ නැහැ, වර්තමාන සංඥාවෙන් බලන්නේ නැහැ. අතීත අනාගත වර්තමාන දෙක නැති වෙනවම විතරම වර්තමානයක් හදන්න අවශ්‍ය නැහැ. අතීතය අනාගතය නැති වෙනකොටම වර්තමානේ ඉබේ නැති වෙනවද නැද්ද? ඉබේ නැති වෙනවා. වර්තමානේ ඉබේ නැති වෙනවා. මැදක් තියෙන්නේ අන්ත දෙකක් තිබුණොත් විතරයි. අන්ත දෙකක් නැත්තම් මැදක් පිහිටන්නේ නැහැ. ඒකාන්තයක් තිබුණොත් තමයි තවාන්තයක් සැකසෙන්නේ. ඒවන ඒකාන්තයක් නැති වෙන විටත් අන්ත තුනම නැති වෙනවා. අනන්තෝ නිර්වාණේ ගුණේ ස්වභාවයයි. නගතින් ඒ වෙත යෑමක් නැහැ. නත්තිතින් එතන සිටීමක් නැහැ. නච්චුතින් චුතවීමක් නැහැ. න උප්පත්තින් නැවත ඉපදීමක් නැහැ. අප්පතිට්ඨං ය නොපිහිටපු දෙයක්. පිහිටා තියෙන දෙයක් නෙමෙයි. නිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා. ඔබ කොහේ හරි පිහිටන්නමයි බලන්නේ. පරණ පුරුද්දනේ අන්තගාමී වෙන්න බලනවා. පරණ පුරුද්ද අන්තවලින් නිදහස් වෙන්න. පොදුවේ මිනිස්යාට තියෙන අන්ත දෙකයි ඇලෙන්න ගැටෙන්න, සැපයි දුකයි. අන්ත දෙකෙන් නිදහස් වෙන්න. එතකොට මැදක් තියේද? අන්ත දෙකෙන් නිදහස් වුණොත් මැදක් නැහැ. අන්ත දෙකම මිශ්‍ර කළොත් තමයි මැදක් හැදෙන්නේ. අන්ත දෙකට මැදි වුණොත් තමයි මැදක් හැදෙන්නේ. අන්ත දෙක ඉවත් කළොත් මැදක් හැදෙන්නේ නැහැ. ඒක විද්‍යාත්මකයි. ධන තිබුණොත් ඍණ තිබුණොත් මැදක් හදන්න පුළුවන්. ධන නැත්තම් ඍණ හැදෙන්නේ නැහැ. ඍණ නැත්තම් ධන හැදෙන්නේ නැහැ. හීයක් අත ඇති මනුස්සයෙක් ඉලක්කයට විදින්න උත්සාහ කරනවා වගේ අපිත් නිවනට හරියට යොමු කරගන්න මේ මාන බලනෝ එල්ල බලනෝ. ඒක අසීරු කාරණයක් කියලා අර අස්සලොන් කහ කතාවේදී අපිට පැහැදිලි කරලා දුන්න ටිකක්. මේක අමාවක දවසේ අර අස්සලොන් ගහක් මේ දෙකට පැලෙන්න ඈත ඉඳලා විදිනවා වගේ එක ටිකක් අසීරු ඉලක්ක කරගන්න අසීරු කාරණයක් කියන එක පෙන්වලා දුන්නා ඈත. නමුත් දැන් ඔබට ඊටාව මට පුළුවන් මේ ඉලක්ක කරගන්න පහසු කාරණයක් කියන කොස් කියලා කිව්වහම මොකද හිතෙන්නේ? ඉලක්ක කරගන්න අමාරුද? නෑ. කොස් හොඳට පේනවා. කොස් මේවයි, කොස් රස මේවයි. ඈ? එහෙම නැත්තම් දිල් කිව්වහම උන් අපිට දිල් පේනවා. පොල් හෙව්වහම ඉලක්ක කරගන්න අමාරුද? හරි ලේසි. මොකද අපි කලින් දැකලා තියෙනවා පොල් ටිකක් ලොකුවට නාම රූප හොඳට සංඥා තියෙනවා ඒකේ. ඒ නිසා පොල් හොඳට පේනවා. ඒත් මේ නාම රූප නැති, හැඩ නැති, දිශාවක නැති, වර්ණයක් නැති, රූපයක් නොවන මේ ධර්මතාවය ඉලක්ක කරගන්න ටිකක් අපහසුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙරහපු ධර්මයක් නෙවේ. පෙර අපි අහලා තියෙන ඔය කොස් දෙල් පොල් රටකජි ඕවා අපි අහලා තියෙනවා. මේ ධර්මයේ පෙර අහලා නැහැ. පෙර මිනිස්සු රූප අඳුනගෙන තියෙනවා. මේක රූප නිරෝධයක්. ශබ්ද අහලා තියෙනවා. මේක ශබ්ද නිරෝධයක්. සංකල්ප කරලා තියෙනවා. මේක සංකල්ප නිරෝධයක්. සංඥා උපාදාන කරලා තියෙනවා. මේක සංඥා නිරෝධයක්. මේක නාම රූප දෙකම නිරෝධයක්. මේක සලායතන නිරෝධයක්. බලන්න සමස්ත ධර්මයේම පෙරලලා අවසානයේ සියල්ලම ඉන්නේ කොතැනද? නිරෝධෝ නිරෝධෝ නිරෝධෝ ධම්මෝ. නිරෝධ ධර්මයකටයි පාත්‍ර වෙන්නේ. නිදහස් වීමයි. නිදහස් වීමයි. හැබැයි මේ නිදහස් වීම සුවිශේෂී නිදහස් වීමක්. මේක පුජ්‍යලයකට පවරන අණක් නෙමෙයි. බණකුත් නෙමෙයි. ආගමකුත් නෙමෙයි. දර්ශනයකුත් නෙමෙයි. මේ තමයි තථාගත ධර්මය. දර්ශන කිව්වහම මොකක් හරි තියෙන්න බෑ. මැප් එකක්, ප්ලෑන් එකක්. මේක තථාගත දර්ශනය. තථාගත දර්ශනයේදී අර දර්ශනය කියන වචනේ ඒකීය වචනේ ගුණේ නැති වෙනවා. තථාගත කියන වචනේ දැකීමක් තිබ්බට ඒක පුජ්‍යල දැකීමක් නෙමෙයි. පුජ්‍යල දැකීමක් නෙමෙයි. ස්ත්‍රියක් විසින් දකින දැකීමක් නෙමෙයි. දැන් අපි ආස පිරිමියෙක් හැටියට දකින, ස්ත්‍රියක් හැටියට දකින, මිනිස්සෙක් හැටියට දකින. ලොකු කෙනෙක් හැටියට, පොඩු කෙනෙක් හැටියට දකින අපි කැමතියි. කිසිවෙක් නොවි දකින්න, කිසිවෙක් නොවි දකින්න, කිසිවෙක්ම නොවි දකින්න, කිසිවෙක්ම නොවි ජීවත් වෙන්න, කිසිවෙක්ම නොවි ආස්වාස ප්‍රාස්වාස කරන්න, කිසිවෙක්ම නොවි සිතන්න, කිසිවෙක්ම නොවි අසන්න, කිසිවෙක්ම නොවි විඳ දරා ගන්න, කිසිවෙක්ම නොවි මතක තබා ගන්න, කිසිවෙක්ම නොවි ආවර්ජනා කරන්න, කිසිවෙක්ම නොවි කතා කරන්න, කිසි දෙයක් කතා කරන්න නැතුව ඉන්න. අල්ලා ගැනීමෙන් හා අතහැරීමෙන් වළකින්න. අල්ලා ගැනීමෙන් හා අතහැරීමෙන් වළකින්න. කිසිවක්ම ග්‍රහණය කිරීමෙන් වළකින්න, කිසිවක්ම අතහැරීමෙන් වළකින්න. ප්‍රශ්න තිබ්බට ඒවා ප්‍රශ්න නෙමේ. ඇයි ඒවා හිතෙන් ප්‍රශ්නයක් කරගන්නේ? නැති නිසා. ඉහලින් දකින්නවා මේ ප්‍රශ්නවලට වඩා ඉහලින් දකින්නවා. ධර්ම අවබෝධයට පත් වුණාම මිනිස්සු පාලනය කරන්න හරි ලේසි. එකක් තමන් දෘෂ්ටිගත නැහැ. අන්තගාමී නැහැ. ඉවසන්න කියලා කිසි දෙයක් කරන්න දෙයක් නැහැ. එයාට මෙයා හොඳින් කියලා පාලනය කරන්න පුළුවන්ද? සැරෙන් කියලා පාලනය කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් නිහඬව ඉඳගෙන පාලනය කරන්න පුළුවන්ද? ඒ විදිහට පාලනය කරනවා. සම්බුදු දර්ශනේ තියෙනවා නම් හරියට අවබෝධයෙන් යන પરම්පරාව මේ ආසියාව තුළ මිත්‍යා දෘෂ්ටිය පැතිරෙන්නේ නැහැ. ලෝකය තුළ මෙච්චර වේගයෙන් මිත්‍යා දෘෂ්ටියට ආක්‍රමණය කරන අවකාශය නැහැ. බෞද්ධ සංකල්පයක් වෙලා ඒක අරගෙන යනකොට ඒක විද්‍යාමාන නැහැ. ඒක පුජ්‍යලය ඇතුලින් දකින්න නැහැ. එයාට හැකියාව තියෙන්න ඕන මම සතුටින්. මගේ බලාපොරොත්තුව ලෝකයේ සතුටින් තබන්න. ලෝකයේ මිනිස්සුන්ට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මඟ පෙන්වන්න. අන්න ඒ ආදර්ශය, ඒ උපදේශය දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. මම සතුටින් ඉන්න කෙනෙක් වෙන්න ඕන. ප්‍රශ්න අඩු කෙනෙක්, ගැටලු අඩු කෙනෙක් බවට පත් වෙන්න ඕන. මාර්ගඵලයක් ලබනවායි කියලා කියන්නේ මාර්ගයයි ඵලයයි අතහැරිය. මොනවද? පරණ මාර්ගයයි පරණ ඵලයයි අතහැරිය. පරණ මාර්ගය මොකද්ද? මමත්වේ මාර්ගය. පරණ ඵලය මොකද්ද? සක්කාය දිට්ඨිය. මාර්ගයයි ඵලයයි අතහැරිය. බුදුරජාණන් වහන්සේගේ සම්‍යක් මාර්ගයට, ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුණා. ඒ මාර්ගය දෙපයින් යන්න පුළුවන් මාර්ගයක් නෙමෙයි. දෙපයින් යන්න පුළුවන් මාර්ගයක් නෙමෙයි. දැන් අපි මේක සටහනකින් අඳුන ගන්න උත්සාහ කරන්න එපා. සටහනකින් අඳුන ගන්න උත්සාහ කරන්න එපා. දැන් අපිට හැමදේම සටහනකින් අඳුන ගන්න පුළුවන් නේද? දැන් පාරක් වුණත් අපිට සටහනකින් උගන්වන්න පුළුවන්. පළතුරක්, ගෙඩියක්, වර්ගයක්, නිවසක්, මොනවා හරි යානයක්, බස් එකක්, කාර් එකක් සටහනකින් පෙන්වන්න පුළුවන්. නිර්වාණය සටහනකින් පෙන්වන්න බෑ. ඒ ගැඹුරු අරුත තමයි බුදුහාමුදුරුව ආකාශේ පදන්නත්ති කියන වචනයෙන් පැහැදිලි කරේ. ආකාශේ පාසටහන් පිය සටහන් නැහැ. සමනෝ නත්ති බාහිරේ. ශ්‍රමණියෝ බාහිරේ නැහැ. ඒ කියන්නේ බාහිර ස්වරූපයකින් අඳුරන්න පුළුවන් කමක් නැහැ. එයාගේ මේ ලක්ෂණයකින් අඳුරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මානසික ස්වરૂපයකින් හඳුනා ගන්න පුළුවන් කමකුත් නැහැ. ශ්‍රමණය අනන්තහස වාගේ. අනන්තහසේ කොච්චර කුරුල්ලු පිහාසර කළද ගුවන් යානාගේද සටහන් නැත. ශ්‍රමණයාගේ විඥානයත් එසේමයි. ශ්‍රමණයාගේ සිතත් එසේමයි. ශ්‍රමණයාගේ ඇස, කන, නාස, දිව, ශරීරය එසේමයි. පියසේ සටහන් සිටින්නේ නැනේ. සටහන කියන්නේ මොකද්ද? ලෝභ, ద్వේෂ්, මෝහ සටහන් හිටින්නේ. ඇයි සටහන් හිටින්නේ නැත්තේ? විශේෂයෙන් පුජ්‍යලත්වයක් නැවුවා. පුජ්‍යලත්මේ ඉක්මවන සමගම ආද මාර්ගය පිළිබඳව මෙතෙක් කාලයක් තැන්තැන් වල දුවදුවා හොයනෝ. අපේ හාමුදුරන් කියන්නේ මමත් බුරුමයාල ලැහැස්ති වුණා. අපේ හාමුදුරු බුරුමේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. මමත් හිමාලයන් යන්න ලැහැස්තුණා. පාස්පෝර්ට් එකත් හදාගත්තා. ගියානම් කොටි එක කාල මැරෙනවා. ඈ මමත් මේ ලෝකෙ පෙළලා මේක හොයන්න. ඒ සංසිඳෙනවා. ඒ දේ සංසිඳෙනවා. විචිකිච්ඡාවනේ. ඒක සංසිඳුණා. ඊට පස්සේ කොහොමවත් යන්න ඕනේ නැහැ කියලා ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. සීලබ්බත පරාමාස කියන්නේ ක්‍රමවේද වෙනස් කර කර වෙනස් කර කර වෙනස් කර කර බලනවා. එහෙම නැත්තම් මෙහෙමවත් හරියයිද කියලා බලනවා. දැන් අපි නිින්ද යන්නේ නැති වුණාම එක එක පැත්තට හැරිලා නිදා ගන්නවා. ඒ වගේ මේ සුවය සැනසෙල්ල කොයි පැත්තකින් හරි ලැබෙයිද කියලා බලන එකත් ඒ සීලබ්බත පරාමාසයේ විශ්වාසයන් වලට ඒවට මේවට ගොනු විවි හිර විවි යන ස්වභාවයක් නැති වෙනවා. ඉතින් අනිත් සංයෝජන වලින් 150කට වැඩි අඩු වෙනවා. අඩු වීමත් සමගම අර තතු සිඳුනු ගිරවෙක් වාගේ ස්වභාවයක් පළවෙනි ස්වභාවයෙන්ම තමන්ට ලැබෙනවා. ඒ කියන්නේ කෙලෙස් වලට පියාඹින්න බැරි මට්ටමක් ඇති වෙනවා. අන්තගාමි නොවන මට්ටමක් ඇති වෙනවා. ඒ නිසා අපාගාමි නොවන මට්ටමක් ඇති වෙනවා. සසර සැහැල්ලුවෙන් ගමන් කරන මට්ටමක් ඇති වෙනවා. උපරිම වීරිය කළොත් ආත්ම හතක් ඇතුළතදී සවන්ත නිවන් දකින්න පුළුවන් මට්ටමක් ඇති වෙනවා. එහෙම නැත්නම් අතටපත් නිවන් පසකටලා සසරට බසින බෝසත් කෙනෙක් වීමටද හැකියාව ලැබෙනවා. ඒක තමන්ගේ තීරණය. සසර මේ කවදාවත් මේ බලෙන් කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ කැමැත්තට තමන් අකමැති නිවන් දකින්න මෙතනින් ආත්මය අවසන් නොවෙන්න අදිෂ්ඨාන කරොත් මොකද වෙන්නේ? එයා යනවා. හැබැයි ඉතින් ධර්මයේ දුටු කෙනෙක් අදිෂ්ඨාන කරන්නේ ධර්මය වෙනුවෙන්ම සේවයක් කිරීමට ලෝකයට මහා කරුණාවෙන් කටයුතු කරන අදිෂ්ඨානයක් මිස මේ වලලු මාල කොණ්ඩ බෝල වලට එයා සසර යන්නේ නෑ. ඒ ගොඩාක් අර විඳේ නැති ජීවිතේ දන්නේ නැති අය නේව හිතන්නේ. ඒව පහසුකම් තමයි. ඒව ලබන්න ඕන සියලුම මිනිස්සු පහසුකම් තමයි. නමුත් ඒවයි සැප නෑ. ඒවයි සැප නෑ. ඒකෙත් තියෙන මනෝභාවයක්. හිත හදාගත්තොත් තිබුණත් එකයි නැතත් එකයි. ගහක් යට හිටියත් එකයි රජමාලිගාවේ හිටියත් එකයි කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ මමත් එහෙම තියෙන කාලෙක ඇති නැති කාලෙකුත් තිබුණා. තියෙන කාලෙත් එහෙමයි නැති කාලෙත් එහෙමයි. ඒක කිසි ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක භෞතික වාදී ප්‍රශ්නයක් වෙනවා මිස අධ්‍යාත්මික ස්වરૂපයක් ගන්නෙ නෑ. නිර්වාණය පරිශණයට භාජනය කරන්න. නිර්වාණ විනිශ්චය කියලා පොතකුත් තියෙනවා. නිර්වාණය විනිශ්චය කරන්න. එහෙම නැත්නම් පරේක්ෂණය කරන්න. හොයාගෙන යන්න. කිං කුසල ගමීසෙ. මොනවද මේ කුසලය කියලා කියන්නේ? මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? මොකද්ද මේ සම්මා සංකප්පය කියන්නේ? මොකද්ද දුක කියන්නේ? මොකද්ද සමුදය කියන්නේ? කොහොමද සමුදය වෙන්නේ? කොහොමද නිරෝධය වෙන්නේ? කොහොමද නිරෝධ මාර්ගය? කොහෙ හොයා හොයා යන හැබැයි ඉතින් අන්දේකුගෙන් අන්දේ පාරහලා නම් කවදාවත් හොයා ගන්න බෑ නේ. අන්දේකුගෙන් අන්දේ පාරහලා කඩපාඩමක් නම් ලේසියෙන් හොයා ගන්න හැම වෙලේ එයාත් හිතනවා මම හිතන්නේ මෙහෙම වෙන්නේ නැති කියලා. එහෙම පාරක් හොයා ගන්න බෑ. මට හිතෙන විදිය කියලා හරියන්නේ නැහැ. ඈ තමන් ප්‍රත්‍යක්ෂ කරලා කියන්නට ඕන. ඉතින් මේ පොත අසරණයි. මෙහෙම මේ පොත තියෙනකොට අසරණයි. අපි හඳුරු පෙරලා ගත්තා හඳුරන්ට ඒක අරුතකින් කියන්න පුළුවන්. මම පෙරලා ගත්තා ඒ වචනෙට මම අරුතක් දීලා කියන්න පුළුවන්. නේද? දැන් එකම වචනේ පළාත් පළාත් අනුව අරුත් වෙනස්. ඒ වගේම එකම ඉංග්‍රීසි වචනේ තියෙනවා එංගලන්තේ පාවිච්චි කරන්නේ ඒක අරුතකින් ඇමරිකාව පාවිච්චි කරන තව අරුතකින්. ඒ නිසා විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ප්‍රත්‍යක්ෂ භාවයේ මුල් කරගෙන මේව බලනවා නම් මේවයි තියෙන අරුත, නිවැරදි අරුත ගැනීමේ හැකියාව තියෙනවා. ත්‍රිපිටක ධර්මයේ තියෙන නිවැරදි අරුත ප්‍රත්‍යක්ෂතාවයෙන් බලන්න ඕන හැමදේම. පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂතාවයෙන් බලන්න ඕන. ඒ වගේම ගන්න දේ පදපරමේක් වෙන්නේ නැතුව ගන්න බොහොම මධ්‍යස්ත ලෙස. යන්න කටයුතු කරනවා. දැන් මම මේ දෘෂ්ටිගත වෙලා නම් කියන්නේ මොකද? මේකම හරි කියන පදනමට එනවා. ඒකට දෘෂ්ටිගත නැහැ කියලා ඔප්පු කරන්න තියෙන එකම කාරණේ තමයි මේක හරිත් නෙමෙයි වැරදිත් නෙමෙයි කියලා කියන එක. මේ මම කරන දේශනේ හරිත් නෙමෙයි වැරදිත් නෙමෙයි. ඒ කියන්නේ හම්දුරන් හරිද වැරදිද කියලා ෂුවර් නෑ නේද? නෑ, ඒ තරම්ම ස්ථිරයි ඒකයි. ඒ තරම්ම විශ්වාසයි. මොකද්ද? මේක හරිත් නෑ වැරදිත් නෑ කියලා. මොකන්ද ඒකේ අරුත? ඒක තමයි අසංකාරික නිරෝධ සහගත විමුක්තිදායක ගමනක තියෙන සුවිශේෂී ලක්ෂණය. මේක වචන උපාදානය මෙතන නැහැ. පද උපාදානය මෙතන නැහැ. දෘෂ්ටි උපාදානය මෙතන නැහැ. සංකල්ප උපාදානයක් මෙතන නැහැ. ඒ නිසාම මේක හරි කියලා මම කියන්නේත් නැහැ. දැන් මේක හරි කිව්වොත් වැරදි කියන කෙනෙක්ගේ. වැරදි කිව්වොත් මේක හරි කියන කෙනෙක්ගේ. මේක හරිත් නැත්නම් වැරදිත් නැත්නම් කාටද පුළුවන් මට චෝදනා කරන්න? කහටවත් බෑ චෝදනා කරන්න. බලාගෙන ඉන්න මේ හාමුදුරු කොහෙන්ද අල්ලගන්නේ? ඈ කෙනෙකුට පහර දෙන්න කොහෙන් හරි අල්ලගන්නවා. අල්ලගන්න බෑ. ඒක නිසා අතක්කා වචරයි. බුදුරජාණන් වහන්සේත් ඒකනේ අර වරදක් හොයන්න ඇවිල්ලා බොහෝ කාලයක් බලාගෙන හිටියයි කියන්නේ. අර දේශනාවේ වරදක් බලන්න. දේශනාවේ වරදක් බලන්න. බැලුව බැලුව කොහොමවත් අල්ල ගන්න හම්බෙන්නේ. අවසානේ රහත් වුණා. වරදක් හොයන්න ඇවිල්ලා රහත් වුණා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දන් නයිදාතු ගබ්බසීයම් පුරණි. දිට්ඨිංච අනුපගම්ම සීලවා දිෂ්ටිවලට පත්නවන්නා වූ සීලය ආර්යකාන්ත සීලය. ඒ සීලේ පද ප්‍රකෝටියක් සමාදන් වෙන සීලයකට වඩා වටිනවා. පද කෝටියක් සමාදන් වෙන සීලයකට වඩා වටිනවා. වෘත සීල නෙමෙයි බුදුදහම. වෘත සීල මුකුත් නැහැ. විනයක් තියෙනවා. බුදුජානක වහන්සේ විනයක් පැනෙව්වා. ශික්ෂණයක් තියෙනවා. වෘත සීල නැහැ. වෘත සීල නැහැ. වෘත සීල තියෙන්නේ ගාණ්ඨනාත පුත්ත අර ඒ අනිත් හිටපු ජටිලයෝ එහෙම ඒ කට්ටියට තියෙන වෘත සීල තියෙනවා. ආගම් වල තියෙන්නේ වෘත සීල. ඒ වෙනසු කාන්තාරේ නම් ආගම පටන් ගත්තේ මධ්‍ය දේශේ තේ ඇඳුම් ඇඳයි යනවා. පැනට අනු වෙනස් වෙන්න දන්නේ ලෝකේ. ඒක හැටි මේ අතරමං වෙච්ච සමාජය තුළ ඔබ සනාත කෙනෙක් වෙන්න, අනාත කෙනෙක් නොවේ. මග තියෙනවා පුළුවන්තරම් ධර්මය අහන්න, ප්‍රකට කරගන්න. හැම දිනාටම ධර්ම